නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දංස සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සන්දිවාච රන්තෝච භාවනාය සතෝ මනෝති. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන අවසරයි. සැනෙහවත් වාසනාවන්ත පින්නතුනි, උදැසන ආරම්භ වුණු සීල සමාදන් වැඩසටහනයි දැන් අප දිගටම පවත්වාගෙන යන්නේ. ඉතින් මේ වැඩසටහන තුළදී එකතකින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය ගැනත්, උන්වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳවත්, ඒ දහම අපේ ජීවිතයට භාවිත කිරීමේ ලැබෙන ආනිසංසක් පිළිබඳව තමයි අප මේ සාකච්ඡා කරමින් සිටින්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් නිරතුරුව භාවනාව සඳහා හිත යොමු කළ තියෙනවා නම්, එතනත්තා නිතර ප්‍රබෝධයෙන් වාසය කරන සුවසේ අවදි වෙච්ච කෙනෙක් හැටියටයි දේශනා කළේ. සමස්ත බුදුදහම කියන්නේ පිනතුනි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක දියුණු කරන දහම. ඒ සතිය දියුණු කිරීමේදී අප වර්තමානයේ තුල හිත තියාගෙන අපේ කය පිළිබඳව, සිත පිළිබඳව නිතර අවධානයෙන් අවබෝධයෙන් වාසය කිරීමයි තියෙන්නේ. එහෙදී ප්‍රධාන වශයෙන්ම අපේ ජීවිතය යථාර්ථය නොයෙන් තේරුම් ගැනීමත්, ඒ තේරුම්ගත්තු සුතමේ ප්‍රඥාවට අනුව අපේ සිහිය නුවණ පවත්වා ගැනීමත් තමයි ධර්මය තුළින් සිද්ධවන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉතාම කෙටියෙන් එක ගාථාවක් තුළ විස්තර කරනවා. සබ්බපාපසකරණං සියලෝ පව්වලෙ මිදීමත්, කුසල සෝම සම්මදා කුසල කිරීමත්, සජිත පරියෝදපනං සිය සිත දමනය කර ගැනීම පිරිසුදු කිරීම ධර්මය විදිහට දේශනා කළා. ඒක තමයි වඩන්න පින මාවත. ඒ මාවත වැඩීමේ ලැබෙන ප්‍රතිඵලය තමයි ආරෝග්‍ය පරමාලාභ, සන්තුට්ටි පරමන්දනං, විසස් පරමාඥාති, නිබ්බාන පරමසුඛං කියන කාරණය. නිරෝගී භාවය ලැබෙනවා. හුදේ කායික නිරෝගී භාවය විතරක් නෙවෙයි, මානසික නිරෝගී භාවය. ඒකයි බුදුහාම දේශනා කළේ, සුසුකම් මත ජීවාම ආතුරේසු අනාතුරා, ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා කියලා. මේ ලෝකෙ බොහෝ දිනේ ඇතැම් විට කායිකව නිරෝගීව හිටියත් මානසිකව රෝගී තත්ත්වයන්ගෙන් ඉන්නේ. භාගතුන් වහන්සේ දේශනා කළේ, සියලු කෙලෙසුන් ප්‍රහීණ කරපු රහතන් වහන්සේ කෙනෙක් හැර අනිත් බොහෝ දිනෙක මානසිකව නොයෙකදී වැසනයන්ගෙන් රෝග තත්ත්වයන්ගෙන් ඉන්නේ. අන්න ඒ රෝගාතුර වෙන ලෝකයේ මම නිරෝගී වෙන කෙනෙක් නේද කියලා තමන්ට තමන් ගැනම සතුටක් ඇති වෙන්නට ඕන. මානසික නිරෝගී ධාර්මය කිසිදු කෙලෙසක් ඇති නොවන විදිහට හිත පවත්වා ගැනීම, මේක තමයි ධර්මයේ පුහුණුවේ ලබන අප ප්‍රතිඵලය. සන්තුට්ටි පරමන්දනං, සතුට තමයි උසස්ම ධනය. ඒ සතුට කියන්නේ නිකන් සතුටක් නෙවෙයි, යහපත් දේ කිරීමෙන් ලබන සතුට, සහ විශේෂයෙන්ම යථාලාභ සන්තුට්ටිය කියන එක. තමන්ට දැන් යමක් ලැබලා තියෙනවන ජීවිතේ අන්නේ ලැබිච්ච දේ ගැන සතුටටපත් වීම. අව පින්නතෙන් ජීවිතේ හුඟාදීව ලැබලා තියෙනවා. අපි හිතුවත් අපිට හැම දවසක්ම උපන්දිනයක් වගේ සමරන්න පුළුවන් දේවල් ටිකක් ලැබිලා තියෙනවා. සුගතියක් ලැබිලා තියෙනවා. නිරෝගී සම්පන්න කයක්, හොඳ බුද්ධියක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඉතාම දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. සද්ධර්මය ලැබිලා තියෙනවා. මේ ගැන සිහි කරවතින් පින්නතුනි හරියට තේරුම් ගත්තොත් අපේ ජීවිතේ දුක් වෙන දෙයක් නෑ ඇත්තටම. ඕනෑම දුකක් දුරු කරලා නැතිදී මාර්ගයක් දේශනා කරලා තියෙනවා ධර්මය තුළින්. එනිසා අපට සතුටෙන් ඉන්න පුළුවන්. සන්තුට්ටිය අන්නේ සතුට උසස්ම ධනෙ විදිහට දේශනා කරා. සන්තුට්ටි පරමන්දනං. ඊළඟට විශ්වාස පරමාඥාති විශ්වාසනීයත්වය උතුම්ම ධනය. අපට හිතවත් විශ්වාසනීය කෙනෙක් ඉන්න එක තමයි ලොකුම ඥාතිත්වය කියලා කියන්නේ. ඔබ බලන්න ඔබට හදිස්සියකට කතා කළ ඔබේ දුක කියන කෙනෙක් ඉන්නවද කියලා. ඔබ ආධ්‍යාත්මික දියුණුවන පමණට ඔබට එවැනි අය මුණ ගැහෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ඔබ සමාජ ජීවිතයේදී හොඳ අවංකව අය අසුරු කරනවා නම් ඔබට එහෙමයි ජීවිතේ මුණ ගැහෙන්න තියෙන්නට ඕන. ඒ වගේම අනිත් අයටත් ඔබ විශ්වාසනීයත්වයේ කෙනෙක් වෙන්නට ඕන. හැම කෙනාටම අපට එක වගේ සම්මිපල උදව් කරන්න බෑ. නමුත් ජීවිතයේ කිහිප දෙනෙක් හරි ළඟම ඥාතීන් ඇතුළු ඔබ සමීප ඇසුරු කරන විශ්වාසවන්ත කීප දෙනෙක් ඔබේ ජීවිතේ ඉන්නට ඕන. ඒ අයට දුක කරදරයක් ඇති වෙච්ච වෙලාවේදී ඔබට කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන. ඒ වගේම දවසේ ඕනම වෙලාවක දුරකථනයෙන් කතා කරොත් ඒ වගේ කෙනෙකුට ඔබ කතා කරන්නත් පුළුවන් වෙන්නට ඕන. ඒකත් ඔබේ විශ්වාසනීයත්වයේ බල ලක්ෂණයක්. ඒ වගේම ඔබ වෙන යම් සිරියක් කිව්වොතින් ඒක රහසක් වශයෙන් තියාගන්නටත් ඕන. ඒ විශ්වාසනීයත්වය දිනු වෙන්න. අන්න ඒ තුළින් විශ්වාසනීයත්වය ගොඩනැගෙනවා. මෙන්න මේ විශ්වාසනීයත්වය තුළින් අපට හොඳ කල්යාණ මිත්‍රයෙක් මුණගැහෙනවා. ඒ කල්යාණ මිත්‍රයෙක් මුණගැහලා අන්තිමට අපට මුණගැහෙන කල්යාණ මිත්‍රයෝ තමයි බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් පින්වතුනි. ඒ අතරේන සංඝ රත්නය කල්යාණ මිත්‍රත්වය ඒ කියන්නේ මාර්ගඵලලාභී උතුමන් සහ ධර්මයේ දන උතුමන් අපිට මුණ ගැහෙන්නට ඕන. මෙන්න මේ තුනෙනුත් අප මිත්‍රත්වයේ ගොඩනගාගෙන අවසාන වශයෙන් පින්නතුනේ ඒ බාහිර කිසිම දෙයක තමන් යැපෙන්නේ නැතුව ධර්මයේ තුල යැපෙන කෙනෙක්වටපත් වෙන්නට ඕන. මේක තමයි අවසානයේ ලැබෙන මිත්‍රත්වය. මොකද අපේ ධර්මයේ නාමයෙන් අප ලබන දේට අමතරව ඉන්න මාර්ගඵලලාභී උතුමෙක් ගත්තත් අපට හැමදාම මේ ඇත්ත ගැසුර ගන්න ලැබෙන්නේ නැහැ. එයාගේ වේගයෙන් යන සිද්ධ වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් අපි යාළුවෙක් වුණත් ඇතැම් විට යාගෙනුත් අපට වේගයෙන් යන සිද්ධ වෙනවා. ඒ නිසා මේ දේවල් ඇසුරු කිරීමෙන් අප අපේ ජීවිතයටම විශ්වාසනීයත්වය පිළිසරණ ගොඩනගා ගන්නට ඕන. ධම්මං විනානත්ති පිතා ජමාතා කියන්නේ ඒකයි. ධර්මේ හැර වෙන මාක් පියෙක් නැහැ කියලා දේශනා කළේ ඒකයි. ධම්මදීපාදික විහෙත ධම්ම සරණන අඤ්ඤ සරණ කියලා කියන්නේ මේකයි. ධර්මයෙන් පිළිසරණ කරගෙන ඉන වෙන කිසිම දෙයක් පිළිසරණ කරගන්න එපා කියලා. අර්ථදීපාදික විහත අර්ථ සරණාන අඤ්ඤ සරණ කියන්නේ මේක. සිතම පිළිසරණ කරගන්න ධර්මය තුලින් හදාගන්න සිත තමයි අවසාන වශයෙන් සමන්ට මිතුරා බවට පත් වෙනට ඕන. සාමාන්‍ය භෞතික මට්ටමේ මිතුරා ගියනම් එහෙම එතනින් පටන් අරන් ටික ටික දිනු වෙලා අපට ධර්මය දන උතුම හරහා අවසානයේ අපටම මිත්‍රත්වය ගොඩනගා ගන්න ඕන අපි. එයිකට හේතුව අනිත් හැම දෙයකින්ම අපට වෙන්වෙන සිද්ධ වෙන අපේ දරුවෝ හිටියත් හැමදාම අපේ ළඟ නැහැ. එයයි අපිව අත්හැරලා යනවා දවසක. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයට අපි කොච්චර සැලකුවත් මේ ශරීරවත් අපටයි සැලකන්නේ නැහැ පින්නතුනි. හුඟා කල් කෑම දුන්න එක දවසක් ඉතින් කෑම නොගෙන ඉන්න කියලා කිව්වොත් ඉඳීවිද? එහෙම නැහැ නේ. හුඟා කල් හැමදාම උදේට මොන හේතුව අද මොන හොදන්න ඕනේ අනේ මට ඉතින් ටිකක් වේකින් ඉන්න දෙන්න කියලා මුල නොසෝද හිටියොත් මොකද? හැමදාම හුස්ම ගන්නනේ අද ඉතින් අඩු ගානේ පෑ භාගයක් කරේ මට මහන්සි දැන් හුස්ම අරගෙන. එහෙම බෑනේ නේද? මේ ශරීරයට හැම මොහොතකම සලකන්න ඕන බින්නොත් ශරීරේ නමුත් අපිට සලකන්නේ නැහැ. ඕනම මොහොතක අපේ හිත විඥාණය මේ ශරීරයෙන් වෙන මට්ටමින් තියෙනවා. කොච්චර අපි සැලකුවත් මේ ශරීරයේ වයසට යන එක, දිරාපත් වෙන එක, ලෙඩ වෙන එක නවත්තන්න බෑ බින්නොතුනි. එනිසා ශරීරයවත් අපට නැවත ප්‍රතිපකාර කරන්නේ නැහැ. නමුත් අපි හදාගත්තු හිත පින්නතුනි කොයිතරම් යහපත නිස පවතිනවද? ධර්මය තුළින් අප හදාගන්න හිතෙන් පින්නතුනි අපේ සංඥාව අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරවතින් අපට ඕනෑම සුභ අරමුණක් අසුභ අරමුණක් විදිහට අපේ සංඥාව වෙනස් කළ බලන්න පුළුවන්. ඕනෑම අසුභ අරමුණක් සුභ විදිහට මෙහෙය කරන්න පුළුවන්. මොකද අපේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට ගඳ සුවඳෙන, දිවට රස දැනෙන මේ අරමුණු පින්නතුනි විපාක මට්ටමේදී උපේක්ෂා සාගතයි. ඒක දුකක් අසපක්කත් නෙවෙයි. සුභවත් අසුභවත් නේ මුල් මට්ටමේ එක්ස්පීරියන්ස් එක. මුල් මට්ටමේ එක්ස්පීරියන්ස් එකම දුක සැප වුණා නම් පින්නතුනි අපට කවදාවත් දුක නිදහසෙන්න බැරි වෙනවා. ඒ නිසා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන කියන මෙන්න මේ පංච විඥානයේ මුල් අවස්ථාවේ උපේක්ෂා සාගතයි. ඒ විතරක් නෙවෙයි කාය විඥානයේ ගත්තත් සුඛ දුක් ස්වභාවයක් තියෙන කර්ම රූපව. නමුත් ඒකත් අප අත්විඳින මොහොත, තේරුම් ගන්න මොහොත කාය විඥානයත්. ඒකෙත් අපි කැමති විදිහට අපට ඕන වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා බාහිර ඕනෑම අරමුණක් අපට අපේ සංඥාව වෙනස් කරගෙන, අපේ පර්සෙප්ෂන් එක වෙනස් කරගෙන අපට දුක සැප භුක්ති විඳින්න පුළුවන් කැමති විදිහට. ඒතරක් නෙවෙයි ඕනනම් ඒ පිළිකුල් නොපිළිකුල් සැප දුක දෙකම දුරු කළොත් නම් උපේක්ෂාවෙන් වන්නම් උපේක්ෂාවෙන් මෙහෙ කරන්න පුළුවන්. ඒ තරම් ක්‍රමයක් වෙනතුනේ දහම් තුනේ දේශනා කරලා තියෙනවා අපිට. ඒ නිසා අපි කාටවත් දුක් විඳින දෙයක් නැහැ, පිනුතුන අඩන දෙයක් නැහැ. ශරීරයේ වේදනාවක් නම් ඇඬුවට කමන්නේ නැහැ ටිකක්. නමුත් ඇහැට දැකපු රූපයක් නිසා, කනට ආපු ශබ්දයක් නිසා, නාසයට ඇතිවෙච්ච ගඳ සුවඳක් නිසා, දිවට එන රසයක් නිසා අපි බොහෝට පිනුතුන දුක් විඳින්නේ. ඇස කන දෙකෙන්නේ නේ, ඇහැට දකින රූප වලටයි කනට ඇහෙන ශබ්ද වලටයි තමයි අපි හුඟක් දුක් විඳින්නේ. ඒක බාහිර දෙයකින් වෙන දෙයක් නෙවෙයි පිනුතුනි, අපේම වර්ධින් වෙන දෙයක්. අපි හරියට අපේ සුතමේ ඥානය දිනු කරගෙන මේ දුකෙන් හට ගැනීම නිරෝධය අපි දැක්කොත් බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ අපට දුකක් දෙන්න පිනුතුනි. අනේ දහමක තමයි බුදුහාඳුර අපට දේශනා කළේ. එනිසා එවැනි උතුම් දහමක් තමයි අපි අහන්නේ පිනුතුනි. එනිසා අපි මේ දහමෙන් උපරිම ප්‍රයෝජන අපි ගන්නට ඕන. සාමාන්‍ය දුකකින් නෙවෙයි පිනුතුනි, ඔබ දන්නව පටාචාරාව. කිසాగෝතමි වෙනේ කොච්චර දුක් විඳද? කිසాగෝතමි තමයි එකම දරුවා නැති වෙලා කොච්චර දුක් විඳද? ඒ දුකෙන් නිදහස් වෙන්නේ මේ දහමට ඇවිල්ලා. පටාචාරාව. එක දවසේ මරණ කීයක්ද? එක දවසේ කී දෙනෙක් මිය ගියාද ඇගේ? තමන්ගේ අම්මා තාත්තා දෙන්න, සහෝදරයා, දරුවෝ දෙන්න, ස්වාමි පුරුෂයා. එක දවසේ මරණ 6යි. තමන්ගේ ජීවිතේ ළඟම හිටිය ආදරය කරපුම 6 දෙනා එක මොහොතේ මිය ගිය පවස්තාව. ඒ දුක් ටිකෙනුත් නිදහස්ුනේ පින්නතුනි මේ සන්දර්මයට ඇවිල්ලා. ඒ තරම් දුකකින් නිදහස් වෙන පුළුවන් නම් මේ ධර්මයේ තුලින් ඔබ හිතනවාද අපට මේ ජීවිතයේ තියෙන දුක් ටික නිදහස් වෙන බෑ කියලා? පුළුවන් පින්නතුනි. එහෙම දුකෙන් නිදහස් වෙන ධර්මයක් මම දේශනා කළේ. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන සමස්ත ධර්ම කියන්නේ සතිපට්ඨානෙ පින්නතුනි. හරියට සිහිය හා නුවණ භාවිත කිරීම, වෙනත් විදිහකින් කියනවා නම් සමත විදර්ශනා දෙක. එක පැත්තකින් කුසල අරමුණක හිත දිගින් දිගටම පවත්වාගෙන වර්තමානය තුළ ඒ කුසල අරමුණත් සමග ජීවත් වෙමින් කාමච්ඡන්ද ආදී නීවරණ යටපත් කර ගැනීම. ඒක පළවෙනි පියවර. දෙවෙනි පියවර තමයි ඒ සමාධිමත් වෙච්ච සිතින් අපේ කය සහ සිත දෙකේ අනිත්‍යතාවය හට ගැනීම නිරෝධය බලන විදර්ශනා භාවනාව. ඒ තුළින් තමයි සම්පූර්ණ අවිද්‍යාව දුරු වෙලා මේ දුකේ හට ගැනීම නිරෝධය මනවින් ප්‍රත්‍යක්ෂ කළා සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්නේ. මේදී පින්නතුනේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ධර්මයේ තුල තියෙනවා. සතිපට්ඨාන ගැන කතා කරද්දී සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියලා. සතිපට්ඨානය දැන් මහා සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වල සාමාන්‍ය තනිපදයකින් මේක විස්තර කරලා තියෙනවා, මයින්ඩ්ෆුල්නස් කියන එකයි. නමුත් ඒක තවත් ගැඹුරට ගියාට පස්සේ කොටස් දෙකකට බෙදෙනවා. සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියලා. මයින්ඩ්ෆුල්නස් and mindfulness meditation කියලා. මයින්ඩ්ෆුල්නස් කියන්නේ වර්තමානය තුළ කුසල අරමුණක හිත තියාගෙන ඉන්න එක. ඒක බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්, නැත්තම් ධම්මානුස්සතිය වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. මේ වගේ එක අරමුණක දැන් මේ වීදුරුව නම් වීදුරුව හැදිලා තියෙන්නේ සතර මහා භූත රූපේ නේද කියලා මේ ධාතු මෙනෙහි කිරීම. නැත්තම් වතුරේ තියෙන වතුරේ ගතිය, ලික්විඩ් එකේ තියෙන වැගිරෙන ගතිය, ඒ අනුව සිත යොමු කිරීම. නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්නා උන්වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී බුදු ගුණ සිහි කිරීම. නැත්තම් ස්වාමීන් වහන්සේලාගේ ආර්ය සංඝ රත්නයේ තියෙන ගුණ, ස්වාමීන් වහන්සේලා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ආදී ගුණයක් සිහි කිරීම. නැත්තම් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා එක දිගටම ඒ සත්‍යයන් අරමුණු කරගෙන භාවනා කිරීම. නැත්නම් අපට ඉරියාපත භාවනා කරන්න පුළුවන්. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. යනකොට යන බව පිළිබඳව සිහියෙන්. ඉන්නකොට ඉන්න බව පිළිබඳව සිහියෙන්. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව පිළිබඳව සිහියෙන්. සැතපෙනකොට සැතපෙන ඉරව ගැන සිහියෙන්. මෙන්න මේ වගේ අරමුණක් පිළිබඳව වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්න එක. නැත්තම් ආනාපාන සති හුස්ම ඉහළට ගන්නවා පහළට ගන්නවා කියලා මේ ආස්වාස ප්‍රස්වාසයේ ගැටීමත් එක්ක නාසය ආශ්‍රිතව හිත තියාගෙන හිත වර්තමානය තුල තැන්පත් කිරීම. මේකට කියනවා සතිපට්ඨානය කියලා. නැත්තම් සමත භාවනාව කියලා. මේකෙන් වන්නේ අර තැනින් තැන අරමුණෙන් අරමුණට යන හිත විසිරලා යන්නේ නැතුව එක කුසල අරමුණක දිගටම වර්තමානය තුල වාසය කිරීම. මේක සමත භාවනා කියන්නේ මේක. නැත්තම් සතිපට්ඨානය කියන්නේ මේක. මේකෙන් වන්නේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ යටපත් වෙන එක. හිතේ යමක් පිළිබඳ දැඩි ආසාව සහ ගැටුම නැති වෙනවා. ඒ වගේම උද්දච්ච කෝපච්ච හිතේ විසිරුණු ගතිය පසුතැවෙන නැති වෙනවා. ඒ වගේම මානසිකව තියෙන දුර්වලතාවය නැති වෙනවා. සැකේ නැති වෙනවා. මෙන්න මේ නීවරණ දුර වෙනකොට හිත උගහක් ලස්සන වෙනවා කියලා තමයි. තමන්ගේ සතුට තමන්ගේ පැත්තටම තමන් ගන්නවා. දැන් මේ පැත්තට යොමු වෙච්ච ගමම පින්නතුනේ තමන්ගේ මොන ජීවිතේම වෙනස් පැත්තකට යනවා. මෙතෙන්ට එනකන් තමයි අපි අනිත්‍යය පස්සෙ යන්නේ සතුට හොයාගෙන. වෙන පුද්ගලයන් හොයාගෙන යනවා, තැන් හොයාගෙන යනවා. නොයේක් දේවල් පස්සෙ යන්නේ මෙතෙන්ට එනකන්. මෙතෙන්ට හිත හුරු වෙච්ච ගමම අපේ සතුට අපේ අතට ගන්නවා අපි ඊට පස්සේ. ඊට පස්සේ අනිත්‍යය නොසලකා හරිනම නෙවෙයි අනිත්‍යයට උදව් උපකාර කරනවා, යුතුයකම් ටික කරනවා. හැබැයි අපි දන්නවා අනිත්‍යයට කාට උදව් කරත් එයාගෙන නෙවෙයි සතුට තියෙන්නේ. තමන්ටම තමයි තමන්ගේ සතුට ඇති කරගන්න තියෙන්නේ. අනිත් කෙනෙකුට ඇත්තටම සතුටක් අපිට දෙන්න බෑ පිනතුනි. ඒක තසරණයි. ඒයට කියලා ලොකු දෙයක් අපිට කරන්න බෑ. අපේ දරුවෙක් ගත්තත් පිනතුනි, ඒයට වෙනම ලෝකයක් තියෙනවා. ඒ ටික කලක් අපිට උදව් උපකාර කරයි. කැම්බීම ටිකක් දෙයි, ඇඳුම් කලතුන් ටිකක් දෙයි, ලෙඩ වුණාම ළඟ ඉදී. නමුත් ඊට වඩා ලොකු දෙයක් කියලා කරන්න බෑ. නමුත් අපි මේ නීවරණ අඩු කරගෙන සමත අරමුණක හිතේ ඉන්නකොට පින්නතුනි අපටම සතුට අප විසින් නිර්මාණය කරගන්නවා. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන ලක්ෂණය තමයි අප මේකට හුරු වුණාට පස්සේ මේ ධර්මයේ සම්දිට්ඨික අකාලික කියන ගුණ අපටම පේන්න ගන්නවා. මේක අනාගතයේ ලබන සතුටක් නෙවෙයි. මේ මොහොතේම තමන්ගේ සතුට තමා විසින් ජනනය කරගෙන උත්පාදනය කරගෙන තමන්ගේ සතුට තමන්ම දිනු කරන ගන්නකොට ධර්මයේ පුහුණු කරනකොට සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙනකොට තමන්ටම inner motivation එකක් එනවා. අභ්‍යන්තර අභිප්‍රේරණයක් එනවා. තව තවත් මේකමයි පුහුණු කරන්න ඕනේ කියලා. ධර්මයේ තියෙන ලක්ෂණය පින්නතුනි. දැන් වෙනත් දේවල් කරනකොට සතුට ලැබෙන හුඟක් කල යනවා. හැබැයි විශේෂයෙන් සමතේ දර්ශනා දෙක පුහුණු කරනගත්තු ගමම සතුට වර්තමානයේ බවට පත් කරගන්නවා. සැබෑ සතුටක් නම් ඒක එකක් වර්තමානයේ වෙන්නට ඕන. ඒ වගේම මේ සතුට තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක් වෙන්නට ඕන. සතුට තියෙන වෙනත් කෙනෙක් ළඟ නම් වෙනත් කෙනෙක් hina වෙනකොට නම් අපට සතුට. වෙනත් කෙනෙක් කතා කරනකොට නම් සතුට. වෙනත් කෙනෙක් ළඟ ඉන්නකොට නම් සතුට. වෙනත් කෙනෙක් මැසේජ් එකක් එවුවාම නම් සන්තෝෂය. අපට පිළිනොතුනි සතුට ඉල්ල ගන්න වෙන ඔයාගෙන්. අනේ මට සතුට දෙන්න, මාත් එක්ක හොඳට කතා කරන්න, මට උදේට මැසේජ් එකක් එවන්න හැමදාම. ඔහොම කිය කිය අපිට අපේ සතුට තියෙන අනිත්‍යය ගැන. අනිත්‍යයෙන් අපි අනේ හරි දුකෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සතුට අනිත්‍ය විසින් පාලනය කරනවා. නමුත් මේ ධර්මයේ තුලින් ලබා ගන්න සතුට පිනතුනි ඒක අපේම දෙයක්. අපට ඕන විදියට ඒක දිනු කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බං පරවසං දුක්ඛං සබ්බං අත්තවසං සුඛං. යම් කිසි දෙයක් තියෙන වෙනත් කෙනෙකුගේ පාලනය නම් ඒක දුක පිණිස හේතු වෙන දෙයක්. යම් කිසි දෙයක පාලනය තියෙන තමන්ගේ අතේ නම් ඒක සතුට පිණිස හේතු වෙන දෙයක්. ඔබ බලන්න ඔබට අද ජීවිතයේ ඉහළම සතුට ලැබෙන කාරණා පහක් ලියලා බලන්න. නිකන් ඉන්න ගමන් ලියලා බලන්න ඔබට අද දවසේ වැඩිපුරම සතුට ලැබෙන මොන වගේද? දරුවෝ ඉගෙන ගන්න එකෙන්ද? වාහනේ ලස්සනෙන්ද? ඔබේ මාසිකව ලැබෙන වැටුපෙන්ද? ඔබේ රූප සම්පත්තියෙන්ද? ඔබේ නිරෝගී භාවයෙන්ද? නැත්නම් ඔබ ළඟ ඉමැසුරු කරන කෙනා හොඳට කතා වහ කරමින් ඉන්නකොටද? මෙන්න මේ වගේ කාරණා ටිකක් ලියලා බලන්න ඔබ. අවංකව බලන්න. අන්නේ කරුණු ටික බාහිර දේක පරිපාලනයේ පාලනය යටතේ නම් තියෙන්නේ පින්නතුණි අපි එන්නේම සතුට අඩු වෙන ගමන් මඟ ඉන්නේ. අන්නේ අතරේ බලන්න ඔබ කරපු දේවල් ගැන ඔබට සතුට තියෙද කියලා. අම්මට තාත්තට සලකපු හැටි සලකන විදිය. ඒ වගේම තමාගේ සීලය ගැන සිහිපත් කරන මොහොත. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් මෙනෙහි කරන වාරයේ දවසට. මෛත්‍රී භාන වඩන වෙලාව. ආනාපාන සතිය වඩන්න තමා වාඩි වෙලෙන කාලය. මෙන්න මේ ටික බලන්න වැඩිපුර තියෙද කියලා. වැඩිපුර තියෙන්නේ බාහිර මත තියෙන දේවල්ද නැත්නම් තමන්ගේ ළඟම තියෙන දේවල්ද කියලා බලන්න. වැඩිපුර දෙයක් තියා ඔබ සතුට තියෙන ඔබේ රූප සම්පන්නිය මත නම් ඔබේ ලස්සන මත නම් ඔබේ නිරෝගී භාවය මත නම් සතුට තියෙන්නේ ඒකන්තර බාහිර දේවල්ට තමයි තියෙන්නේ. ඒකත් අපිට පාලනය කරන්න බෑ පේනතුනි. අපේ ලස්සන ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපේ නිරෝගී භාවය අඩු වෙලා යනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි ඇත්තටම අපි අපේ සතුට තීරණය කරගන්න ස්ථානේ බවට පත් වෙන්නේ. එනිසා දහම තුලින් අපට ලබා දෙන්නේ මොකද්ද? මෙන්න මේ තමන්ගේ සතුට තමන්ටම පාලනය කරන්න පුළුවන් මට්ටමේ කාරණා ටික වැඩි කරලීම තමයි ධර්මය තුලින් අපට ලබා දෙන්නේ. මෙන්න මේ ටික ටිකෙන් ටික පුහුණු කරලා කරලා පින්නතුනි අවසාන වශයෙන් අපේ සතුට වෙන්නට ඕන අපේ දවසර කොච්චර කාලයක් සමත භාවනාවට විදර්ශනා භාවනාවට වැය කරනවාද කියන කාරණේ. කෙටියෙන් කියනවා නම් පින්නතුනි අවසානයේට ආවොතින් තමා මෛත්‍රී භාවනාවත් ආනාපාන සතියත් දවසට කොච්චර වෙලාවක් වඩනවද කොච්චර නම් ඒකෙන් සමාධිමත් කරගන්න පුළුවන්ද හිතෙන්. අවසානවට ගියාට පස්සේ පින්නතුනි අපට හම් වෙන්නේ ආනාපාන සති භාවනාව. ආනාපාන සතියත් එක්ක හුස්ම ගැනීම පිට කිරීම mindful breathing. Finally our happiness depends on the duration of practicing mindful meditation, breathing meditation. When we breathe in, we are aware of that, now I am breathing in. When we are breathing out, we are aware of that, now I am breathing out. If we can improve the duration of practicing breathing meditation, this is the place where we can check our spiritual happiness. තිනුතුනි මෙතෙන්ට අපි හැකිතා ඉක්මනට එන්නට ඕන. අපේ ලෙඩ ඇඳට වැටෙන්න කලින් අපට ළඟම ඉන්න යාළු මිත්‍රාදීන් අපෙන් වෙන් වෙලා යන්න කලින් හැකිතා ඉක්මනින් ආනාපාන සති භාවනාව සඳහා යොදන කාලය වැඩි කරගන්න. මේක තමයි ඇත්තටම තමන්ගේ ජීවිතේ ඉන්වෙස්ට්මන්ට් එක කියලා කියන්නේ පින්නතුනි. අපිට තියෙන සම්පත් වෙනතුන ඕන වෙලාවක අපෙන් අත්හැරෙන්න පුළුවන්. පහුගිය ටිකේ දැක්කනේ ගෙවල් එහෙම පිච්චිච්ච හැටි නේද? ඊටාම ධනවත් අයගේ ගෙවල්. ලස්සන ගේ පේන තියෙනවා. ගින්දර ඇවිල්ලා ඊටාම සුළු මොහොතයි මුළු ගෙදරම ගිනි ගන්න තමන්ගේ ඇස් දෙක ඉදිරි පිට. ඇතැම් විට ෆයර් ඩිපාර්ට්මන්ට් එකෙන් වාහනේ ඇවිල්ලා ඉස්සරහ නවත්තලා තියෙනවා. ගේ හොඳට තියෙනවා. ඇතැම් විට වාහනේ ආවට පස්සේ ගෙට ගින්දර එන්නේ. වාහනේ වයර් එක අදලා අර වතුර හෝස් එක ගන්න කලින් ඒක දිගාරින වෙලාවේදී ගේ ගිනි අරන් ඉවරයි. අපි හිතන්නේ බොහෝ විට පේනතුනි ඒ ඇටුණා අපිට නම් එහෙම වෙන එකක් නැහැ කියලානේ. සමහර නිවෙස් ගිනි ගත්තා හිටිය අපේ දායකයන් හිටියා. යාලා කියනවා හාඳුරනේ අපි ඕන තරම් මේවා දැකලා තියෙනවා. අපිට මේක සාමාන්‍ය දෙයක්. නමුත් අපි හිතුවේ මේක අනිත්‍යයට වෙන්න පුළුවන් අපිට නම් වෙන එකක් නැහැ කියලා. මගේ ගේ ගිනි ගහේ ගණි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. අනිත් ඕන කෙනෙක්ගේ ගිනි ගන්න පුළුවන්. අපේ ගෙදර ගිනි ගන්නේ කියලා අපි කවදාවත් හිතුවේ නැහැ කියලා. බලන්න වෙනතනි. මරණ කිවලුත් එහෙමයි. අනිත් ඇමිය ගියාම අඩනකොට අපි ගිහලියෙද සංසාර හොම තමයි ජීවිතේ හිත හදාගන්න කියලා නේ. අපේ ළඟම කෙනා මිය ගිහමු දවසට තමයි තේරුම් ගන්න පුළුවන්. එකම දරුවෙක් ඔබට ඉන්නවා නම් දරුවෝ දෙන්න නම් ඉන්නේ. ඒ දෙන්නාම එක මොහොතක ජීවිතෙන් සමගත්වයි මේ ලෝකේ ඉන්නවා. දරුවෝ එකන ඉඳලා එක දරුවෝ නැති වෙච්ච අය ඉන්න ලෝකේ. දරුවෝ දෙන්න ඉඳලා දෙන්නම එක ට්‍රිප් එකේ එක මෝටර්සයිකල් යද්දී මිය ගිහුවා ඉන්නවා. නමුත් අපි කවදාවත් හිතන්නේ නැහැ ඒ ඇයට වෙන්න පුළුවන්. නමුත් අපට එහෙම වෙන එකක් නැහැ කියලා හිතන්නේ. නමුත් වෙනතුනේ අපට ඕන වෙලාවක ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අන්න එතෙන්ට අපි කලින්ම මානසික සෝදානම් ගලින් ඕන පිණුතුනි. එහෙම දෙයක් ඇති වුණොත් තමන් ඒකට මොන දෙන සෝදානම්ද? ඒකට පිණුතුනි ඉන්ෂුරන්ස් දාලා හිටියට විතරක් මොන දෙන්න බෑ පිණුතුනි. ලයිෆ් ඉන්ෂුරන්ස් දාලා හිටියට හෙල්ත් ඉන්ෂුරන්ස් දාලා හිටියට විතරක් ඒකෙන් අපට සේෆ්ටියක් නැහැ. ඒ සඳහා පිණුතුනි මානසික අපි සෝදානම් වෙලා ඊට වඩා ඉහළ තැන අපේ දරුවට වඩා ඉහළ තැනක අපේ මනස දැම්මම හදාගෙන ඉන්නට ඕන පිණුතුනි. පිහිටල ඉන්නට ඕන. එහෙම හිටියොතින් විතරයි අපට මේකට මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කිසිඳු අනතුරක් නොවුණත්, ලෙඩ නොවුණත්, ගින්නක් ඇති නොවුණත්, වෙන අනතුරක් නොවුණත් අපේ ජීවිතේ මේ දෙයට මුහුණ වෙන්න අනිවාර්යෙන් මුහුණ වෙන්න මුහුණ පාන වෙන දවසක් එනවා පින්නතුනි. කොහොමද? එක්කෝ අපි ජීවත් වෙලා ඉඳිද්දී අපේ ළඟම ඥාතින් මිය යන දවසක. නැත්නම් ඒ ඥාතින් ටික ඔක්කොම ඉඳිද්දී ඒ අය ඇස් දෙක ඉදිරි පිට ඉඳිද්දී අපට අවසාන වශයෙන් ඇස් දෙක පියාගන්න වෙන දවසක් තියෙනවා. එහෙම නැහැ කියලා අපි කාටවත් කියන්න බෑ පින්නතුනි. මෙන්න මෙතෙන්ට තමා මොහොන දෙන සූදානම්ද? තමන්ගේ ගෙදරින් තමන්ට වෙන් වෙල යන දවසේදී අනේ මගේ මේ සම්පත්තික මගේ දරුව හොඳින් පරිහරණය කරා ඒ කට්ටියට මම දෙනවා කියලා කලින්ම තමන්ගේ මනස රිලීස් කරගෙන ඉන්න පිනතුනි. ඒ අන්තිම මොහොතේදී හිතාදාගන්න කලෙසේ නැහැ. ඒ අන්තිම මොහොතේ ටික අත්හරිනකොට පිනතුනි හරියට කලබල වෙනවා. හරිම අමාරු ඒ ටික වෙන හදාගන්න හිත. විශේෂයෙන් අපට ආසියානු කරේ ඇහැටියට අපට ඒක අමාරුයි හුඟා. බටේර යුරෝපයට යන ලේසියෙක. ඇයි ඒ? ඒගොල්ලන්ට මහ ගෙදර කියලා ලොකු සංකල්පයක් නැහැ පිනුතුනි. තමන්ගේ ගෙදර කියලා එකක් නැහැ. තාම කලිප තැනින් තැන ඉන්න ඇතමිට ජීවිත අවසන් වෙනකම් රෙන්ට් එකට ඉන්නේ සමහරට. නමුත් අපට එහෙම එකක් නැහැ පිනුතුනි. අපට අපි හදපු මහ ගෙදර ගැන ලොකු බලාපොරොත්තුවක් ඉදේ තියෙනවා. ඒ මහ ගෙදරින් වෙන් වෙලා යන එක ලේසි නෑ අපට. අපි හදපු ගෙදරින් අපට අයිතිව තියෙන ගෙදරින්. ඒක දරුවෙකුටවත් අත්හැරලා යන එක ලේසි නෑ අපට. අනේ සඳහා කලින්ම මනස හදාගෙන ඉන්නට ඕන පින්නතුනි. එහෙම නැති වුණොත් අපි මරණයෙන් පස්සේ ගෙදරම තමයි ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ මොනවා. ගෙදර අත්හරින්න බැරි නම් අවසාන මොහොතේ ගෙදර තමන් ඉන්න කාමරේම තමයි මිය ගියාට පස්සේ තියෙන්නේ. දුර ඈත යන්නේ. හැබැයි කොහොමද? මනුෂ්‍යයන් විදියටද? නෑ පින්නතුනි අන්න ඒක අනතුරයි. කුසලයක පිහිටලා ගෙදර කෙනෙක්ගේම දරුවෙක් කියලා ඉපදුනට නම් කමක් නැහැ. නමුත් මේ තියෙන ආසාවත් එක්ක මිනිසෙක් බවට නෙමෙයි පත් වෙන්නේ පිනුතුනි. ඊට වඩා වෙනස් ෆෝම් එකකින් තමයි අපි මේ ලෝකෙට එන්නේ. අන්න එහෙම අහම මේකේ තම සංවේගකාරී දෙයක් වෙනවා. අනේ නිසා තමයි අපි කලින්ම මේ සඳහා මානසික සෝදානම් වෙලා ධර්මය තුළින් ඊටාම ශක්තිමත්ව අප ඉන්නට ඕන පිනුතුනි. අන්නේ ගමනේදී සමත භාවනාව කිසියම් කුසල ආරමුණක බුදුහාමර දේශනා කළ සංසතලිස් කර්මස්ථාන හිත සමාධිමත් කරන භාවනා කමඨයන් 40ක් දේශනා කළ තියෙනවා. දසකසින, දසාසුබ, දසංසති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරේ පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය කියලා ඉතාම ලස්සන සතුට ලබන ක්‍රම 40ක් දේශනා කළා. නිකං සතුට බලන්නේ සතුට වාකර මහා මැණික් නිදාන 40ක් බුදුහාමර පෙන්වලා දීලා තියෙනවා. ඒව පටන් ගත්ත මොහොතේ ඉඳලා පිනතුනේ ජීවිතේට සතුට ගලාගෙන එනවා. සීල සත්ත්ව සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා මෙනෙහි කරන අවස්ථාව. බුදුහාමරගේ බුදු ගුණයක් අරහං අරහං අරහං බුදුහාඳුරෝ තමන් ඉදිරිපිට වැඩ සිටිනවා ගැන හැඟීම ඇති කරගෙන උන්වහන්සේ අරහං සියලු කෙලෙස් දුරු කරලා සංසාර චක්‍රය අරසින්දලලා සියලු පුදු පූජාවන්ට සුදුසුත්ම යන වහන්සේ කෙනෙක්. උන්වහන්සේ අරහං ගුණ යුක්තයි. අරහං අරහං අරහං ආදී එක බුදු ගුණයක් අපි දිගටම සිහි කරනවා පින්නතුනි. අර හිතේ තියෙන කලබල ගතිය අඩු වෙලා හිත ලස්සන වෙනවා පින්නතුනි. තමන්ට සතුර තමම ජීවිතේ ගොඩනගා ගන්නවා. ධර්මයේ ගුණ බුදුරජාණන් වහන්සේ දේශනා කර උදාරමේ සාඛාදෝ දහමක් මුල මැද අගයහපත්තු ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිවසාන කල්යාණ උදහමක් මුල යහපත් මුල සීලය මැද යහපත් මැද සමාධිය අගයහපත් අද අග සමා ප්‍රඥාව විදර්ශනාව අන්නේ දහම සාඛාතයි සාඛාතෝ සාඛාතෝ සාඛාතෝ කියලා ධර්මයේ ගුණ බලනවා. මේ බලන මොහොතේ අපට පේනවා තැන් තැන්වල මේ ධර්මයේ ප්‍රගුණ කරන අය, භාවනා කරන අය, ස්වාමීන් වහන්සේලා ගියේ උවසුසයන් පොඩි ළමයි සමත භාවනා කරනවා, සක්මන් භාවනා කරනවා, ඊටාම සතුටෙන් සංවර සීලිය වාසය කරන අවස්ථාව. තෙන්න දින අජාසත් රජතුමා දවසක් ජීවක වෙද මහත්තයත් එක්ක බුදුරජාණන් වහන්සේ හමු වෙන්න වනාන්තරයට ගියා. යනකොට දැක්ක ස්වාමින් වහන්සේලා 500 නමක් බුදුරජාණන් වහන්සේත් එක්ක සමාධි සුවයෙන් ඉන්න වනාන්තරේ. හාමුදුරු 500ක් කැලේ තැන් තැන්වල සමාධි මාත්‍රයෙන් භාවනා කරමින් ඉන්නවා. රජතුමා කුදුමයටපත් වුණා පින්නතුනි. රජතුමා හරි සතුටටපත් වුණා. පත් කියලා කියනවා අනේ මගේ පුතාත් අජස්සරතුමගේ පුතාට කිය උදායි බන්දර කියලා. අනේ මගේ පුතාත් මේ වගේ භාවනා කරනවා නම් මට කොච්චර සැනසීමක්ද කියලා හිතනවා. පින්නතුනි ඔබේ ගෙදර ලස්සන වෙන්නේ ඔබේ දරුවොත් එක්ක භාවනා කරන ඕන පින්නතුනි. ආනාපාන සතිය මෛත්‍රී භාවනා දරුවොත් එක්ක වඩන්න පින්නතුනි ගෙදර. ඔබ හුඟක් මහන්සිලා හදපු ගෙදර. හුඟක් වේදන් කරන ගෙදර. ඒ ගෙදර ලස්සන වෙන්නේ පින්නතුනි ගෙදර අය අනිත් ඇත්ත එක්ක හොඳ ලස්සන ධර්ම දේශන අහන්න. ගෙදර අයත් එක්ක වාඩි වෙලා අඩු ගානේ මාසෙට දවසක් හරි පොහොව දවසකදී හරි අඩු මාසින් විනාඩි 5ක් හරි භාවනා කරන්න. ඔබේ දරුවා ළඟම ඥාතීන් ලෝකේ තැන් තැන්වල ඉන්නවා නම් මාසෙට දවසක් හරි දාගෙන Zoom එකෙන් හරි Skype එකෙන් හරි WhatsApp group එකක් විදිහට හරි එක වෙලාවක වෙනතුනි භාවනා කරන්න. තමන්ගේ අමතා තියෙනවා ඒවලම ඔක්කොම සම්බන්ධ කරගෙන විනාඩි 5ක් 10ක් හරි භාවනා කරන්න. පුළුවන් නම් මාසෙට එක දවසක් සම්පූර්ණයෙන්ම spiritual day කියලා වෙන් කරගෙන සම්පූර්ණයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්නයි භාවනා කරන්න යොමු කරන්න. පින්නතුනි ඇත්තටම බලන්න මේවට හැර අපි මොනවද ජීවිතේට වටිනාකමයි කියලා දෙන්නේ? මේව නොකර අපි ජීවිතේට වටිනාකමක් ලබා දෙන්න කියලා වෙන මොනව කරන්නද පින්නතුනි? දුර ගමන් ගියා කියලා ඈත ට්‍රිප් එකක් ගියා කියලා වටිනාකමක් ලැබෙනවද? අන්තිමට ගිහිල්ලා වෙල මහන්සිය මහන්සිය නැති කරගෙන තා දවස් ගණක් නිදි ගන්න ඕනනේ. තාලියට වියදම් කරන් මහන්සිත් වෙලා ළඩක් හදාගෙන ඇවිල්ලා පින්නතුනි ගෙදර ඉඳගෙන තමන්ගේම ගෙදර ඉඳගෙන ලස්සනට පහන්පත්තු කරලා ලස්සන සූනවත් මල් බුදු හාමුදුරන්ට පූජා කරලා ඒ ගෙදර බාන මධ්‍යස්ථානයක් වගේ තියාගන්න ඕන පින්නතුනි. සතුට ලැබෙන ක්‍රමය. ඒත් ඒක ඔබ කැමැතිම බණ භාවනා කරන ගිහි කෙනෙක් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ඕනන් සම්බන්ධ කරගෙන ඔබට ගෙදර ලස්සනට ස්ක්‍රීන් එකක් දාගෙන සමහර ගෙවල් අපි දන්නවා ලොකු ස්ක්‍රීන් එකක් දාගෙන දවස පුරාම ඒගොල්ලන් නිවසින් හැම වෙලාවෙම ලස්සන ධර්ම දේශන අහනවා. ගෙදරම පන්සල කරගෙන පිනවදින මුළු බිත්තියක සම්පූර්ණයෙන්ම ලොකු ටීවී එක ස්ක්‍රීන් එක තියෙන. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තෝන ලස්සන දියැලක් හරි ලස්සන ආරණ්‍යයක් හරි දාගෙන අර බණ අහනව දවස පුරාම මේක තියෙනවා. භාවනා පුහුණු කරනවා. තමන් හම්බ කරන දේවල්ට ලබා දෙන වටිනාකම පින්නතුනි. ඔබේ ගෙදර ලස්සනට මල් ගස් තියෙන පුරවන් ලස්සන සුවඳවත් මල් තියෙන ඒව තැන් තැන්වල භාවනා ආසන හදාගෙන නවගුණ වලවල් තියාගෙන භාවනා කරන්න පින්නතුනි. සක්මන් කරන්න වෝකින් මෙඩිටේෂන් එක මේව කරන වෙලාවේදී තමන්ගේ ජීවිතයට තමන්ගේ ආශිර්වාදය ගලාගෙන එනවා පින්නතුනි, සතුට වැඩි වෙනවා, ගෙදර තියෙන ලෙඩ දුක් අඩු වෙනවා, අසමගිකම් අඩු වෙනවා, කරදර අඩු වෙනවා, දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා, මියගේ ඥාතීන් බලාගෙන ඔබට ආශිර්වාද කරනවා, ඔබේ මියගේ අම්මල තාත්තලා ආචිල සීයලා ඥාතීන් ඔක්කොම මේ යුනිවර්ස් එකේ ඔබ ගැන ફોකස් කළා, ඔබව දිහා බලාගෙන ඉන්න අවස්ථාව. ධර්මය තුළ පැහැදිලි කරලා තියෙන බින්නතුනි කියවන ආකංකේය සූත්‍රයේ, ආකංකේය සූත්‍රයේ දැක්වෙනවා යම් කිසි කෙනෙක් සිල්වත් වෙනකොට, භාවනා වඩනකොට තමන්ගේ මියගේ ඥාතීන් ඒ ගැන බලලා සතුටු වෙනවා කියලා. ඔබ ධර්මයේ ප්‍රැක්ටිස් කරන වෙලාව මතක තියාගන්න, මේ විශ්වයේ සුගතියේ ඉන්න මේ ආත්ම භාවයේ අමතාත විතරක් නෙවෙයි, කල්ප ගණන් අතීතයේ අම්මල තාත්තල ඔබ දිහා බලාගෙන ඉන්න වෙලාව මේක. ඔබේ ජීවිතේ කොච්චර අම්මල තාත්තල සසරේ උදව් කරලා තියෙද, මේ ආත්ම භාවයේ අමතාත උදව් කරේ බොහොම පොඩ්ඩයි පින්නතන. වැඩිපුර උදව් කරලා තියෙන්නේ ගිය ආත්ම භාවයේ අම්මල තාත්තල. ඔබට මේ ලස්සන හිතක් හදලා මේ ආත්ම භාවයේ අම්මට බාර දෙනකන් කලින් ආත්ම භවවල අම්මල තාත්තල තමයි ඔබ ආරක්ෂා කරලා තියෙන්නේ. බැරි වෙලාවක් කලින් අම්මට තාත්තට ඒ හිත ආරක්ෂා කරන්න බැරි වුණා නම් ඔබ මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ විඥානය ඇස් දෙක අන්ධ වෙන තිමිච්ච විඥානයක් නම්, උපතෙන් මන්දබුද්ධික වෙන තිමිච්ච විඥානයක් නම්, උපතින්ම ආබාධිත වෙන තිමිච්ච විඥානයක් නම් මේ ආත්මය අම්මට බාර දුන්නේ. අම්මට පුළුවන් වෙනස්කමක් කරලා ගන්න මේ මට්ටමට? බෑ නේනේ. ඇතැමිට අම්මා මෙඩිසින් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න තිබුණා. එහෙම වුණත් අම්මට වෙනසක් කරන්න බෑ පින්නතුනි. මේ ආත්ම භාවයේ අම්මට ඔබව බාර දෙනකන් ඉතාම ලස්සනට ඔබේ හිත තියලා ඔබ බාර දුන්නේ ගිය ආත්ම භාවයේ ඥාතීන් අම්මල තාත්තල. අන්න ඒ අය විශ්වයේ ඉඳගෙන පින්නතුනි ඔබට ආශිර්වාද කරනවා. ඔබේ ආධ්‍යාත්මික දියුණුව බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නේ. ඒ නිසා ඔබට මගේ ජීවිතයේ පුද්ගලිකයි මට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා ඒ විනා ඉතියක් නැහැ පින්නතුනි. ඔබට උදව් කරපු වාදේනා ඔබ ගැන ලොකු විශ්වාසයකින් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ නිසා හැම මොහොතක්ම ඔබට ධර්මයේ පුහුණු කරන් තියෙන අවස්ථාවක්, එතනින් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඒ නිසා අපි දැන් ටික වේලාවක් සමත භාවනා වඩනවා. බුද්ධාස්තියෙන් පටන් අරන් මෛත්‍රී භාවනාව, ධාතු මනසිකාරය, එහෙම ගිහිල්ලා අපි ආනාපාන සති දක්වා අවසානය කරනවා විදර්ශනා භාවන දක්වා. ඒක මුල් පියවර විදියට අපි ටික වේලාවක් අපි ඉරියාපත භාවනාව, අපි බොහෝ වෙලට ඇවිදිනකොට වොකින් මෙඩිටේෂන් එක තමයි කරන්නේ. නමුත් ඊට කලින් අපි ටික වේලාවක් ස්ටෑරින් මෙඩිටේෂන් එක, තමන් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව පිළිබඳව සිහියෙන් අපි ටික වේලාවක් ඉඳිමු. ඒකත් භාවනාවක්. හිටගෙන ඉඳීමත් භාවනාවක්, ඇවිදීමත් භාවනාවක්, වාඩි වෙලින එකත් භාවනාවක්, සැතපෙන එකත් භාවනාවක් පිළිතුරින්. ඒකට කියන්නේ ඉරියාපත භාවනාවක් කියලා. සතර සතිපට්ඨාන වඩනකොට කාය කායනපස්සී විහෙරද කියන්නේ මේකයි. ඒ නිසා අපි දැන් සිහියෙන් ওই ඉන්න තැනම නැගිටින්න ඔබ. සිහියෙන් තමයි ශරීරය ගැන අවධානය, සිහියෙන් පරිස්සමෙන් කකුලේ හිරවිච්චය බලාගෙන හිරවිච්චය හැමේ නැගිටින්න පරිස්සමෙන්. හිටගෙන හොඳට සතිමත්ව ඉන්න ටික වේලාවක් ශරීරය ගැන හොඳ අවධානයෙන් හිසෙන් සිට පාදාන්තය දක්වා ඔබේ ශරීරය ගැන සතිමත් වෙන සිහියෙන් ඉන්න. Please aware of your body posture that you are standing here from your head to legs and from your legs to head. ඒ අතර ඔබේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදිහට නාසය කෙළවරේ වර්තමානයේ තුල හිත තියාගෙන මොහොතක් ඉන්න. Please keep your attention around the nose or upper lip in the present moment. standing හොඳට ශරීරය ගැන අවධානයෙන් ඉන්න. ඔබ ඉන්න හිටගෙන ඉන්න ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. වර්තමානය තුළම හිත හොඳට තියාගන්න. Standing. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. වර්තමානය තුළම හොඳට හිත තියාගන්න. ඉතාම සැහැල්ලුවෙන් සතුටෙන් සතිමත්ව ඉන්න. ඔබ සිටගෙන සිටින ඉරියව්ව ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්න. දැන් අප සූදානම් වෙන්නේ ඉරියව්ව වෙනස් කිරීම. කලින් හිටියේ වගේ දැන් හෙමින් සතිමත්ව වාඩි වෙනවා අපි. වාඩි වෙනවා කියන අවධානයෙන් සිහියෙන් හෙමින් දැන් වාඩි වෙන්න. හොඳ අවධානයෙන් හෙමින් වාඩි වෙන්න. දැන් තමන් වාඩි වෙලා හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. හොඳට රිලැක්ස් කරගන්න ශරීරය. Please relax your body. And keep your right hand on the left hand. Straight your body, please. Straight your body, please. Relax your body. දැන් තමන් වාඩි වෙලා ඉන්නේ. අනේ වාඩි වෙලා ඉන්නේ ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. I am aware of my body posture that I am sitting here. At the same time, place your attention around the nose so upper lip in the present moment. නාසය ආශ්‍රිතව හොඳට වර්තමාන හිත තියාගන්න. එහෙම සතිමත් වෙන ගමන් දැන් අප බලාපොරොත්තු වෙන්නේ බුද්ධහනුසති භාවනා වඩන්න. මා සරණ ගිය මගේ සාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන අවස්ථාව. ඔබ දැකපු ඉතාම ප්‍රසන්නශීලී ප්‍රතිමා වහන්සේ නමක් සිහිපත් කරගන්න. ඔබේ පන්සලේ බෝධින් වහන්සේ ඉදිරිපිට වැඩ සිටින ප්‍රතිමා වහන්සේ හොඳට සිහිපත් කරගන්න. භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණු දිනේ ජයශ්‍රී මහා බෝධි මූලයේහි බුද්ධ ගයාවේ වැඩ සිටින ආකාරය සිහිපත් කරගන්න. උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් හා මහා කරුණාවෙන් හිත ඉහළටම දියුණු කරගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේ අරහන් ගුණේ යුක්තයි. රාගාදී සියලු කෙලෙසුන් ප්‍රහීණ කරලා සංසාර චක්‍රයේ අවිද්‍යාව නැමැති අරය දුරු කරලා අරය සිඳලා සසර කතරෙන් එතෙර වුණු ලෝවැසියන්ගේ දෙව් මිනිසුන්ගේ සියලු පුද පූජාවන් වලට සුදුසු වුණු අග්‍රතම උත්තමයන් වහන්සේ බවට පත් වුණා. ඒ නිසා අපි උන්වහන්සේට අරහන් කියලා කියනවා. අරහන් අරහන් හිතින් සිහි කරන්න. ඒ කියන වචනය හොඳට මෙනෙහි කරන්න. අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිදු කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව උන්වහන්සේගේම ඥාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මෙන්න මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ. බුදුරජාණන් වහන්සේ මනෝමය ඉදිවිදි ඥාන ආදී විද්‍යාවන්ගෙන් සහ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. අෂ්ටවිද්‍යාහ පසළොස් චරණ ධර්මණ යුක්ත වූ බුදුරජාණන් වහන්සේට අප කියනවා විද්‍යාචරණ සම්පන්න කියලා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ. බුදුරජාණන් වහන්සේ ඊටාම විසිතුරු ගමන් විලාසයකින් යුක්ත වුණා. ඊටාම ප්‍රියමනාප වචන භාවිත කළා. මෙන්න මේ සුන්දර ගමන් විලාසයේ සහ සුභාසිත වචනය නිසාප උන්වහන්සේට සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ ලෝකවිදෝ. බුදුරජාණන් වහන්සේ මේ මුළු කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන මේ ත්‍රිවිධ ලෝකය ඊටාම මනවෙන් අවබෝධ කරගත්තා. නැත්තම් සත්ව ලෝක, සංස්කාර ලෝක සහ අවකාශ ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකය අතඹලක්සේ ප්‍රත්‍යක්ෂ කළා, පසක් කළා. බුදුරජාණන් වහන්සේට තිබුණු මේ ලෝක අවබෝධයට අපි කියනවා ලෝකවිදෝ කියලා. ලෝකවිදෝ ලෝකවිදෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සිටි සැඩපරසු පුද්ගලයන් උන්වහන්සේගේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් දමනය කළා. සංඝත සීලයේ පුද්ගලයන් බවට පත් කළා. සැඩපරස පුද්ගලයන් දමනය කිරීම නම් වූ මේ උතුම් සම්බුදු ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතිහි කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ට මෙන්ම දෙවියන්ට උතුම් වූ ශාස්ත්‍රවරයන් වහන්සේ වුණා. මෙන්න මේ උතුම් බුදු ගුණයට අප කියනවා සත්තාදේව මනුස්සානං කියලා. සත්තාදේව මනුස්සානං සත්තාදේව මනුස්සානං සත්තාදේව මනුස්සානං බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන් අයගේ අවබෝධය සඳහා ඒ උතුම් දහම ලෝකෙට දේශනා කළා. බුද්ධෝ සෝ භගවා බෝධය ධම්මං දේසේති. අවබෝධයට පත් වුණා වූ භාගතුන් වහන්සේ ලෝක සත්‍යයන්ගේ අවබෝධය සඳහා දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දේශනා කළා. මෙන්න මේ උතුම් ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ භගවා. බුදුරජාණන් වහන්සේ රාගාදී කෙලෙස් දුරු කළා, භග්න කළා. ඒ වගේම උන්වහන්සේ සසරේ පිළවා වූ දාන ආදී පාරමිතාවල අනිසංසයෙන් මේ ලෝකයේ හිටිය භාග්‍යවන්තම පුණ්‍යවන්තම උත්තමයන් වහන්සේ වුණා. මෙන්න මේ උතුම් ගුණයට අප කියනවා භගවා කියලා. භගවා භගවා භගවා අරහං ආදී උතුම් සම්බුදු ගුණ අතුරින් ඔබේ සිද්ගත් ඔබ වඩාත්ම කැමති එක බුදු ගුණයක් ටික වේලාවක් නැවත නැවතත් මෙනෙහි කරන්න. ඔබ කැමති අරහං ගුණය නම් අරහං අරහං කියලා හිතින් මෙනෙහි කරන්න. ඔබ කැමති සුගත ගුණයට නම් ඒ ගුණය සිහි කරන්න. ඔබ කැමති භගවා කියන බුදු ගුණය නම් භගවා භගවා කියලා නැවත නැවතත් සිහිපත් කරන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබ ඉදිරිපිට සමාධිසෝයෙන් ඉතාම ප්‍රසන්නව බෝ මැඩ වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගෙනම මේ බුදුගුණ භාවනා වඩන්න. බුදුහාඳුර ගැන ජීවමාන සංඥාවෙන්ම බුදුගුණ භාවනා වඩන්න. බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට වැඩ සිටින අවස්ථාව ඒ උතුම් සම්බුදු ගුණ මෙනෙහි කරන මොහොත මගේ හදවත බුදු හාඳුරන්ට බුදු කොටියක් කළා මම තියෙන්නේ. මගේ හිත හරියම ලස්සනයි, හරියම පිරිසිදුයි. මගේ හදවත මම දෙව්රම් විහරක් කරගෙන ඉන්නේ. සාරසංගේ කල්පලක්ෂය දාන ආදී පෙරුම් දහම් පුරපු උත්තමයන් වහන්සේ, දස බල ඥානයන්ගේ යුක්ත උත්තමයන් වහන්සේ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බැබලී ගිය උත්තම මනුෂ්‍ය රත්නය, අරං ආදී බුදු ගුණ වලින් යුක්ත උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඉන්ද්‍රිය පරව පරියත් ඥානය, ආස්‍ය අනුසේ ඥානය, යමක මහා ප්‍රාතිහාරයේ ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සම්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥාන කියන මේ ෂඩ් අසාධාරණ ඥානයන්ගේ යුක්ත උත්තමයන් වහන්සේ, මහා ප්‍රඥාවෙන් හා මහා කරුණාවෙන් සිය චිත්ත සන්තානය ඉහළටම දියුණු කරගත්තු මේ තුන් ලෝකයේම වැඩ සිටිය උත්තම පුරුෂයාණන් වහන්සේ. උන්වහන්සේ ගැන සිහි කරන මොහොත මගේ හිත හරියම පිරිසිදුයි, හරියම ප්‍රසන්නයි, හරියම ලස්සනයි. මා මේ භාවනාව නැවත නැවතත් මට ඉඩ ලැබෙන හැම අවස්ථාවකදී මා පුහුණු කරන අදිෂ්ඨාන කරගන්නවා. දවසට වැඩිපුර වාරයක් බුදුගුණ භාවනාව සමග වාසය කිරීමට මා දැඩිසි අදිෂ්ඨාන කරගන්නවා. මගේ තියෙන සියලු දුක් කම්කටොළු දුර වෙලා බුදු සමිඳු සමග මා වැඩ සිටින අවස්ථාව. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය, ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය, සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය, බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය. සාදු සාදු සාදු. හොඳයි පින්වත්නි, අප මේ වැඩුවේ කර්මස්ථාන 40න් එකක් වන දසානුස්සතියට අයිති වෙන බුද්ධානුස්සති භාවනාව. මේ වගේ භාවනා කමටහන් 40ක් බුදුහාඳුර අපට දේශනා කළ තියෙනවා. බලන්න පින්වත්නි, අපේ හිතට ලැබෙන සහනය, සතුට, සමාධිමත් භාවය, ධර්මය තුනි ලබන මේ සතුට පින්වත්නි බලන්න වෙන කුමකින්වත් අපට ලබන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වගේ අපේ ජීවිතයට සතුට සැනසීම නිරතුරුව ගලායන ධම්මගක් උන්වහන්සේ අපට දේශනා කළේ. මේ ගැන විශ්වාසය ගෞරව ඇති කරගෙන පින්වත්නි ටිකෙන් ටික අපි භාවනාවට හුරු වෙන්නට ඕන. අපි කාටත් ලෙඩ දුක් තියෙනවා, ඇඟපතේ අමාරුකම් තියෙනවා. ඒ සියල්ලක්ම දුරු කරගන්නත් ක්‍රමයම තමයි පින්වත්නි භාවනාව. ඒ නිසා ඉඳ ලැබෙන හැම අවස්ථාවකදීම ටිකෙන් ටික හරි කාලය වැඩි කරගන්නට ඕන. මුලින් දවසට විනාඩි 2කින් පටන් ගන්න. එකපාර පැය ගාණක් කරනවා කියන හැඟීමෙම වාඩි වෙන්න ඕනේ. මම විනාඩි 2ක් මුලින් කරනවා කියලා වාඩි වෙන්න. විනාඩි 2කට අදිෂ්ඨාන කරගෙන වාඩි වෙලා පොඩ්ඩක් හරි තා වැඩිපුර ඉන්න බලන්න. දෙකෙන්ම නැගිටින්න එපා. මුලින් ටිකක් අතපය අමාරු වෙනවා, අහු ගමන් වෙනස් කරන්න යන්න එපා. ටිකක් උනන්දුවෙන් ඉන්න, අමාරුවෙන් හරි ඉන්න ටිකක් වෙලා. විනාඩි 2කින් කියලා වාඩි වුණාට විනාඩි 4ක් විතර ඉන්න බලන්න. ඊට පස්සේ නැගිටින්න කමන්නේ. ආයි විනාඩි 4ක් කරනවා කියලා හිතලා වාඩි වෙන්න. හොඳට සැහැල්ලුයි. විනාඩි 4 උඩරින් ඉන්න බලන්න. 4ෙම නැගිටින්න එපා. ටිකක් අමාරු වෙයි ටිකක් කියනකොට තව පොඩ්ඩක් වැඩි කරන්න. මෙහෙම තමයි පින්නතුනි වැඩි කරන්න ඕන. මෙහෙම ගිහිල්ලා කාලයක් පින්නතුනි කුරුණාට පස්සේ එක සතියක්, දෙකක්, මාසයක්, මාස 6ක් වෙන්න පුළුවන්. මෙහෙම කාලයක් ගියාට පස්සේ මේක සතුට ලබන ක්‍රමයක්, තමගේ ඉන්ටරෙස්ට් එකක්, හොබි එකක් බාටපත් වෙන භාවනාව පින්නතුනි. ඔබ දැන් ජීවිතයේ කුමක් හෝ විවේකයක් ලැබුණාම සතුට ලබන දේකට ඔබ දුවල යනවනේ සාමාන්‍යයෙන්. ඔබේ දරුවා බලන්න හරි, TV එක ළඟට හරි, ෆෝන් එක බලන්න හරි යනවනේ ඔබනේ. අන්න ඒ වගේ ඔබ භාවනාවට දුවගෙන එන වෙලාවක් වෙනවා ජීවිතේ. ඉඩක් ලැබිච්ච මොහොතේම හැංගිල කොහෙරි භාවනා කරනවා. අනිත් පැයට පේන නෙවෙයික කරන්නේ. ඔබේ සතුටට ඔබ ඒක කරන්නේ. ගෙදරත් ඇතැමිට ඉඩ තියෙන විදිහට කීප දෙනෙක් ඔබට භාවනා කරන ආසන හදාගෙන තියන්න පුළුවන්. හොඳ ලස්සන ආසන. පිනතුන ඔබේ ගෙදර ඔබ ගත්තේ ඒකට වෙන දෙයකට නෙවෙයි. ඒ නිසා ඔබේ ගෙදරෙන් ඔබේ මහන්සියෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න. ඒත් එක්ක ඔබේ දරුවත් එක්ක, ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව එක්ක, අම්ම එක්ක, ගෙදරින සහෝදර සහෝදරයන් එක්ක එහෙම ටික ටික කරන්න බලන්න. එයාටත් මේකට උනන්දු කරවල. මෙහෙම තමයි පිනතුන ටිකෙන් ටික අපි දිනු කරගන්න ඕන. අපේ ජීවිතය තාම ඉක්මනින් වැය වෙලා යනවා. ඒ නිසා අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්න පුළුවන් කාලෙක අපි මේ ඉපදුනේ. කොම්මන ලෙඩ දුක් තියුණත් පිනතුනි මේ දහමේ හැසිරීම නවත්තන්න එපා. ඒක උපරිම ලෙස කරන්න උත්සාහ කරන්න. ඒක තමයි තමන්ගේ ජීවිතේ ලොකුම ආශිර්වාදය, ලොකුම ආයෝජනය, ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක. ජීවිතෙන් කරන වටිනාම දේ ඒක කියලා හිතන්න. ඒ කරන හැම වෙලාවෙදීම පින්නතුන ඔබේ ජීවිතයට වටිනාකමක් ලැබෙනවා. ජීවිතයට කියන්නේ සාමාන්‍ය ජීවිතය නෙවෙයි, ඔබේ ශරීරයේ කොටස් වලටත් වටිනාකමක් ලැබෙනවා. ඔබේ කෙස් ගහටත් ලොකු වටිනාකමක් ලැබෙන වෙලාවයි. ඔබ එහෙම නිතර ධර්මයේ පුහුණු කරන කෙනෙක් නම් ඔබේ කෙස් ගහක් වැටෙලා තියෙනකොට ඔබට ඒ කෙස් ගහ ගැනත් ලොකු ගෞරවයක් ඇති වෙනවා. අනේ මම භාවනා කරමින් පාවිච්චි කරපු කෙස් ගහක් නේද මේ, භාවනා කරනකොට තිමිච්ච කෙස් ගහක් නේද මේ වැටෙලා තියෙන්නේ කියලා ඔබේ කෙස් ගහ ගැනත් ලොකු ගෞරවයක් හටගන්න දවසක් එනවා පින්නතුනි. ඔබ පාවිච්චි කරන දේවල් ගැනත් ඒ වගේ ගෞරවයක් ඇති වෙනවා. අනේ මේ ඇඳුම මම පාවිච්චි කරමින් සීල අරන් හිටිය එකක් නේද මේ, මේ ලස්සන ඇඳුම මං ඇඳගෙන ඉන්නකොට මං හොඳ ලස්සන බණක් ඇහුවනේ, මං බුදුගුණ භාවනා කරේ මේ ඇඳුම ඇඳගෙන නේද කියලා තමන්ට ඇඳුම ගැන පිනතුන් ලොකු ආදර ගෞරවයක් ඇති වෙන්නට ඕන. මේ ශරීරය ගැනත් එහෙම වයසට ගියත් මේක පරණයි කියලා එපා වීමක් ඇති වෙන්නේ නැහැ පිනතුන්. එදාට ශරීරය ගැන ලොකු ගෞරවයක්, කෘතඥතාවයක් ඇති වෙනවා. ඒක බාහිර කෙනා ඔබ ගැන සැලකුවත් එකයි නොසලකුවත් එකයි ඒක ඔබට එච්චර අදාළ වෙන්නේ නැති දවසක් එනවා. ඔබට වටිනාකම තියෙන්නේ ඔබටම ඔබේ ජීවිතයට වටිනාකම ලබා දීම බවට පත් වෙනවා. ඉතින් මේ ධර්ම කියන්න අපි අදිස්ථාන කරගනි. මේ සඳහා ඔබට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි, දැන් ඔබට තේ බීම සඳහා විවේකය ලැබෙනවා. ගිලම්පස් විවේකය විනාඩි 15ක් 20ක් විතර විවේක අරගෙන නැවත ඔබ මෙතෙන්ට එන්න පුළුවන් අය දිගටම ඉන්න උත්සාහ කරන්න. අපි ඊට පස්සේ ඊළඟ කොටස කරනවා. ඒදී අපි මෛත්‍රී භාවනා ටිකක් පුහුණු කරා. ඊට පස්සේ ආනාපාන සතිය වැඩිපුර පුහුණු කරන සූදානම් වන්නේ. ඉතින් මේ කරන වැඩසටහන් ටික අපි පිටිගතක් කරනවා. ඔබට පස්සෙත් නැවත අවශ්‍ය නම් අහන්නත් පුළුවන්. ඒ සඳහා පහසුකම් තියෙනවා. ඔබ මේ දේශනාවලින්, මේ භාවනාවලින් උපරිම ප්‍රයෝජන ගන්න. අද දවසේ වෙසක් පුන් පොහොය දිනේ නිමිති කරගෙන කරන පින්කම් මාලාව, ආධ්‍යාත්මික වැඩපිළිවෙල. ඉතින් මේ අවුරුද්දේ මේ ඇති කර ගන්නා වූ ආධ්‍යාත්මික ප්‍රබෝධය ලබන වෙසක් පොහොය දවස දක්වාම නොනැසී පවත්වා ගන්න. ඔබ මේ වැඩසටහනට හොඳට පුළුවන් උපරිමෙන් සහභාගී වෙන අදිස්ථාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා. මේ පින්කම් සඳහා උදව්පකාර කළ අපේ ගෞරවනීය විමල රත්න හාමුදුරුව, විමල කීර්ති හාමුදුරුව ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින නිදුක් නිරෝගී සම්පන්නිය, චිරජීවනයේ ධර්මාභෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.